විපක්ෂ මේ ලංකාවේ තියෙන පළවෙනි වතාවට ආයලේකනේ ආධිපත්‍ය කනේ ඡන්දේ දුන්නා කියන එක ඒක තේරුම අදහස්ෙන් නෝන මේ ඡන්දේ දුන්නේ මොන කොන්දේසියට කියලා කියන්නේ ප්‍රදේශ මොන කක්ෂය කරගෙද ඡන්දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී වාදී රහිත කක්ෂය කියන්නේ විපක්ෂයක් නැති කක්ෂයක් අපි කියනවා දැන් තියෙන එක විපක්ෂයක් කියන එක විලා ක්‍රියාවේ කක්ෂයක් කියලා නේ අනිත් පක්ෂ ක්‍රියාවේ කක්ෂයක් කියන්නේ එතෙන්ද මේනකොට රටේ බලය අවශ්‍යයක් මේ පස්සලා චිත්‍රවලදී අපි දක්ෂලා චිත්‍රපට බලවල් කරනවා. ඒ කියන්නේ ක්‍රියාවලියේ ප්‍රකෝෂ මේ වැඩ පිළිවෙල තමයි ක්‍රියාත්මක වෙන්නේ.